සාර සාරෝග විනීතනීසං සන්නේත සාතං සුචි සාරදීසං සන්දේරකං සන්න තනෝපලාසං සංලාපදේසිං පනමේ බිසාසං සංසාභිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසිං හතගෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේරසාසං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මසවන කාලෝ අයම් බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනම් විස්සාස පරමාඥාති නිම්බාන පරමං සුඛන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමතරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේහි සතිපතා සිදු කෙරෙන සදහම් වැඩසටහනයි අදත් මේ බදාදා දිනෙහි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ වැඩසටහනට පැමිණි පින්නතුන් හැමදෙනාම බුදුදම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් යුක්තව ඊටාම මෛත්‍රියෙන් මේ වැඩසටහනට ඔබවාප පිළිගන්නවා. ඉතින් අද දින අප මේ වෙසක් සමය සමරන කාලවකවානුවක බුදුදහමත් බුදු චරිතයත් ඉගෙන ගන්න සමයකයි ඔබත් මාත් මේ කාලය ගත කරන්නේ. ඉතින් වෙසක් සමයේදී විශේෂයෙන්ම අප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිත අවධානයත් ඒ වගේම උන්වහන්සේ ලෝකෙට දේශනා කරපු දහමත් තේරුම් ගන්න උත්සාහ කරනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරසංඝ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් දාන ආදී පෙරුම් දහම් පුරලා සුවිශාල කැපවීමක් කරලා තමයි මේ දහමක් ලෝකෙට අනාවරණය කළේ. ඒ අනාවරණය කරපු දහම උන්වහන්සේ වසර 45ක් ලෝකෙට දේශනා කළා. අනතුරුව උන්වහන්සේ අවසාන වතාවට සිය සංස්කාරයන් සියල්ලක්ම නිමවට පත් කරලා පරිනිර්වාණයට පත් වුණා. එතැන් පටන් ගත වුණු වසර 2569 පුරාම ස්වාමින් වහන්සේලා මේ දහම ඉගෙන ගනිමින් පුහුණු කරමින් පරපුරෙන් පරපුරට මේ දහම රැගෙන එනට සුවිශාල කාර්යභාරයක් කළා. ඉතින් අප මේ ශ්‍රවණය කරන හැම දහමකම පිටුපස්සේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ කරන ලද මහත් වූ පරිත්‍යාගයක ප්‍රතිඵලය. මේ ජීවිත කාලයේ වසර 45ක් තිස්සේ දේශනා කරපු දහම සහ වසර 6ක දුෂ්කර ක්‍රියා කරපු මහත් වූ පරිශ්‍රමයක වෙහෙස මේ හැම දහම් පදයකම පිටුපස්සේ තියෙනවා. එවගේම ගත වෙච්ච සියවස් 25 තුළ ස්වාමින් වහන්සේලා කළා වූ කැපවීම සහ උන්වහන්සේලාට ශක්තිය ලබා දීපු ගිහි පින්වතුන්ගේ කැපවීම මේ හැම දහම් පදයකම පිටුපස්සෙ තියෙන බව අප නිරතුරුව කල්පනා කරන්න ඕන. ඉතින් ඒ උත්තමයන් වහන්සේලාට කළ හැකි උපරිම කෘතඥතාවය තමයි මේ ධහම මැනවින් ශ්‍රවණය කිරීමත්, ඒ ධහම උපරිම ලෙස අපේ ජීවිතයට පුහුණු කිරීමත්, ඒ වගේම අප සමීපතම ඉන්න අයට මේ ධහම ලබා දීමත් සහ මතු පරපුර වෙනුවෙන් මේ ධහම ඉතිරි කරලීම තමයි අපේ කාර්යභාරය වෙන්නට ඕන. විශේෂයෙන් මේ වෙසක් සමයේදී අප ආමිස පූජාවෙන් සහ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදනවා. මේ විදිය පුද පූජා පොල් තෙල් පහනක්, ඉටි පහනක් දැල්වීම ඉඳන් විශාල වෙසක් සැරසිල්ලක් දක්වා අප නොඑක ආකාරයෙන් පුද පූජා පවත්වනවා. දානාදී පින්දහම් කරනවා. නමුත් ඒ සියල්ලම අතරින් වඩාම වැදගත් දේ තමයි බුදුරජාණන් වහන්සේ කුමක්ද අප වෙනුවෙන් දේශනා කළේ කියන පණිවිඩය ඉතාම මැනවින් තේරුම් අරගෙන ඒ අපේ ජීවිතයේ පුහුණු කරන්න පුළුවන් ඉහළම ආකාරයෙන් පුහුණු කිරීම තමයි සැබවින්ම අප බුදුරජාණන් වහන්සේට කරන පූජෝපහාරය බවට පත් වෙන්නේ. ඉතින් මේ සහභාගී වෙච්ච පින්වතුන් හැම දෙනෙක්ම ඒ සත් ප්‍රාර්ථනාව සහිතව තමයි සතිපතාම මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. ඒ නිසා ඔබ මේ ලෝකේ ඉන්න දුර්ලභය අතුරින් පිරිසක් කියලා ඔබ සතුටට පත් වෙන්නට පුළුවන්. මේ ධර්මය අපට ලැබෙන්නේ සුගතියක් ලැබෙච්චයි විදියට. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය කියන මේ සුගතිගාමි ස්ථානවල ඉපදිච්ච කෙනෙකුට තමයි ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ධහමෙන් ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ සද්ධර්මයේ තියෙන සමයක සද්ධර්මය අහන්නට පුළුවන් වටා පිටාවක් තිබුණොත් තමයි අපට ඒ ධහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, සසරේ සඳහා හුරුවක් පුරොද්දක් තියෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට මේ ධහම තුළට එන්නට අපහසු වෙනවා. ඉතින් මෙන්න මේ සියලුම කරුණෝ පසුකලාපු අය විදියට ඔබට ඔබ ගැන කිසියම් විදියක සතුටක් ඇති කර ගන්නට පුළුවන් මේ ධර්මය ඔබ ලැබුවා කියලා. පින්තුනි, අප තේරුම් ගන්නට ඕන බුදුහාඳුර ඇත්තටම අපට මොකද දේශනා කළේ කියන එක. භාගතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් ලෝකෙට දේශනා කළේ සතුට සැනසීම ලබන මාවත. මේ ජීවිත කාලයේ වඩාම සතුටෙන් ගත කරන්නේ කොහොමද සහ මේ ජීවිත කාලය තුළදීම අපට සසර ගමන නිවාඩපත් කරගන්න බැරි වුණොත් අප ඊළඟට සුගතියක මේ වගේ දහම පිළිපදින්න පුළුවන් තැනක අප ඉපදෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන ඒ සඳහා වැඩ කටයුතු කිරීමට තමයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විසාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං. ආරෝග්‍ය පරමාලාභා, නිරෝගීකම ලාභයන් අතුරින් උතුම ලාභය. සන්තුට්ටි පරමන්දනං, සතුට ලබන්න පුළුවන් ඉහළම ධනය. විසාස පරමාඥාති, විශ්වසනීයත්ව පුද්ගලයා තමයි උතුම ඥාතිවරයා වෙන්නේ. නිබ්බාන පරමං සුඛං, නිවන තමයි උසස්ම සුවය බවට පත් වෙන්නේ කියලා දේශනා කළා. පින්තුනේ, අප ජීවත් වෙන කාලේ මෙන්න මේ කරුණු හතර සාක්ෂාත් කරගන්න තමයි සැබවින් අපට ධහමක් අවශ්‍ය වන්නේ. එක අතකින් නිරෝගී භාවය, කායික නිරෝගී භාවය විතරක් නෙවෙයි මානසික නිරෝගී භාවය ලබා ගන්න විදිය බුදුහාඳුර දේශනා කළා. සන්තුට්ටි පරමන්දනං, සතුටේ වැඩි කරගන්න ක්‍රමය දේශනා කළා. විශ්වාස පරමාඥාති, විශ්වසනීයත්ව පුද්ගලයන් ගොඩනගා ගන්න කොහොමද කියන එක දේශනා කළා. නිබ්බාන පරමං සුඛං, නිවන උතුම්ම සුවය කොට වාසය කරන ක්‍රමය දේශනා කළා. මෙන්න මේ හැම දෙයකම අවසාන දේ තමයි පින්තුනි සැපය සතුට කියන කාරණය. අන්නේ සැපත සතුට ලබන නම් පින්තුනි සැබවින්ම අපේ ධහම තේරුම් ගන්නට ඕන. ධහම තේරුම් ගත් කෙනෙක් තමයි සැබවින්ම ජීවිතයේ සතුට කියන එක තේරුම් ගන්නෙ. සාමාන්‍ය කෙනෙක් ජීවිතයේ සතුට කියලා කියන්නේ ඉගෙන කියාගෙන රැකී රක්ෂා කළා සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයක් ගත කරමින් පහසුකම් සහිත ජීවිතයක් ගත කිරීම තමයි සාමාන්‍ය විදිහට සතුට කියලා කියන්නේ. ඒකත් බුදුදහම තුළ දේශනා කළා තියෙනවා. අත්ති සුඛ කියලා. අත්ති සුඛ, භෝග සුඛ ආදි වශයෙන් ඒ සැපයන් ගැන දේශනා කළා තියෙනවා. නමුත් පින්තුනේ මේ දේවල් වලින් ලබන සතුටේ ස්වභාවය තමයි කිසියම් කාලයක් සතුට ගෙන දෙනවා. ඒ වගේම ඒක ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ සතුට රඳා පවතින්නේ බාහිර කෙනෙක්, බාහිර දෙයක් මත. ඒ නිසා ඒ සතුට අපේ පාලනේ නෙවෙයි තියෙන්නේ. වැරදියක් තමයි අපේ සතුට අපේ ශරීරය, අපේ නිරෝගී භාවය, අපේ රූප සම්පත්තියේ මතවත් පවතිනවා නම් ඒ කියන්නේ පින්නතුනි අපට පාලනය කරන්න බැරි දෙයක් මත තමයි අපේ සතුට රඳා පවතින්නේ. අන්නේවෙනි ලෝකයකට බුදුහාමුදුර දේශනා කළා සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං අත්තවසන් සුඛං කියලා. යම් කිසි දෙයක පාලනය තියෙන බාහිර දෙයක් මත නම් ඒක දුකෙන් අවසන් වෙනවා. යම් කිසි දෙයක පාලනය තියෙන තමන්ගේ අතේ නම් අන්න ඒක තමයි සැබෑ ලෙසම සතුටට හේතු වන්නේ කියලා. පින්නතුනේ සැබෑ සතුටක් නම් ඒක එන්නෙම වැඩි වෙන්නට ඕන. ඒ සතුට අඩු වෙන්න බෑ පින්නතුනි. සාමාන්‍යයෙන් අපට උනත් කාලයක් සතුට වැඩි වෙනවා. ජීවිතේහි ඉගෙන කියා ගන්න කාලේ, රැකිරක්ෂා කරන කාලේ, අපේ ශරීර සෞඛ්‍ය හොඳින්ම පවතින කාලේ අපේ සතුට තියෙනවා. හැබැයි කාලෙකදී එක ටිකෙන් ටික අඩු වෙලා යනවා. අප වියපත් වෙනකොට, රෝගී වෙනකොට, ළඟම ඥාතීන් ටිකෙන් ටික වියෝ වෙනකොට, මෙහෙම ගිහිලා ජීවිතය අවසන් කාලේ එන්න එන්නම සතුට අඩු වෙන ක්‍රමයකට තමයි අපි යන්නේ. අන්නේවෙනි ලෝකයකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සැබෑ ලෙසම අප සතුට ලබන්නේ කොහොමද කියන එක. අන්‍ය සඳහා දේශනා කරපු මාර්ගය තමයි සචිත්ත පරියෝදපණං කියපු කාරණය. අපේ හිත සංවර කර ගැනීම, පිරිසුදු කර ගැනීම, දමනය කර ගැනීම කියන කාරණය. එකහතකින් අකුසල සිතිවිලි වලින් හිත මුදවා ගන්න එකත්, අනිත් පැත්තෙන් කුසල චේතනා දියුණු කර ගැනීමත් තමයි සතුට ලබන නිවැරදිම ක්‍රම විදියට බුදුහාමුදුරුව අපට හඳුනා දුන්නේ. අන්නේ ඔස්සේ අපේ ජීවිත සකස් කරගන්න පුළුවන් නම් පින්නතුනි අපට ජීවිතේ වඩාත්ම සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ ධම්මගේදී අපට පේන කාරණයක් තමයි එකහතකින් මේ සතුට ලබා ගැනීමේදී අප දැනට ලබාගෙන තියෙන දේවල් ගැන සතුට වෙන්නට ඕන. සන්තුට්ඨිය කියලා කියන්නේ යතහ ලාභ සන්තුට්ඨිය කියන එක. දැනට තමන් යමක් ලබලා තියෙනවා නම් ඒ ලැබපු දෙයින් මේ මොහොතේ සතුටටපත් වෙන්නට ඕන. සැබෑ සතුට නම් පින්නතුනේ ඒක අනාගතයේ දෙයක් වෙන්න බෑ. ඒ සතුට මේ මොහොතේ දෙයක් වෙන්නට ඕන. අප බොහෝ විට සතුට ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේනේ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා තමයි අප බොහෝ විට ප්‍රාර්ථනා කරන්නේ. නමුත් පින්නතුනි බුදුදහමේ හැටියට සතුට තියෙන්නේ වර්තමාන මොහොතේ. අනේ වර්තමාන මොහොතේ සතුට තියෙන්නේ අප කොයිතරම් දුරට ඒක නිවැරදි ආකාරයෙන් ඒ සතුට ලබා ගත්තාද කියන කාරණය මත. අනෙතෙන්දී අපට නිවැරදි ලෙසම මේ කාරණය හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. අප අවංකව කල්පනා කරලා බලන්න ඕන අප ලබන සතුට දිනෙන් දින වැඩි වෙන සතුටක්ද, අඩු වෙන සතුටක්ද? ඒ සතුට බාහිර කෙනෙකුට පාලනය කරන්න පුළුවන්ද? බාහිර රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් වෙනස් කරලා අප දැන් ලබන සතුට වෙනස් කරන්න පුළුවන්ද? ඒක බාහිර කෙනෙකුට පැහැර ගන්න පුළුවන්ද කියන එක අපි බලන්නට ඕන. ආරම්භයේදී අපි කරන දේවල් වල එහෙම තමයි ස්වභාවය. නමුත් ධම තුල ටිකෙන් ටික ගැඹුරට යනකොට ලක්ෂණය තමයි පින්නතුනේ ඒ බාහිර දෙයකින් අපේ සතුට ගන්න බැරි මට්ටමට අපේ හිත මානසිකව ස්ථාවර මට්ටමකට එන්නට ඕන. අන්නේ ගමන් මගේ තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ. පින්නතුනි අප මේ ජීවිතයේ බොහොම සතුටෙන් ගත ගන්නෑ බොහෝ දෙනෙක්. ඒකට හේතුව තමයි අප සසදේ කළා වූ බලවත් කුසලයක ආනිසංස භුක්ති විඳින අවස්ථාවක් මේක. එතකොට මෙන්න මේ තුලින් අපි තමන් ලැබපු දේ ගැන සතුටටපත් වෙන්නට ඕන. ඒ වගේම අන්නේ සතුට යම් කිසි වෙලාවකට අපට අහිමි වෙනවා නම් විශේෂයෙන්ම අකුසල විපාක ඇවිල්ලා ඒ කුසල විපාකයේ දුර්වල වෙන අවස්ථා තියෙනවා නම් අන්න ඒක යටපත් කිරීම සඳහා උපරිම ලෙස කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානතම කුසලයක් අපට දේශනා කළා. ලෞකික මට්ටමේ තියෙන ඉහළම කුසලයේ විදිහට දේශනා කළේ මෛත්‍රී භාවනා වැඩි වීම. මේ මෛත්‍රිය තුලින් තමයි පින්නතුනේ අපේ ජීවිතයේ කුසලය මේ ජීවිත කාලය තුර ගොඩනගා ගන්න කුසලය ඉහළටම දියුණු වෙන ක්‍රමය. බුදුදහම තුළ තියෙන දේශනා තුරින් දේශනා රාශියක් මේ සඳහා වෙන් කළ තියෙනවා. මෙත්ත කියලා සූත්‍ර රාශියක් තියෙනවා. මෙත්තා චේතු විමුක්ති සූත්‍රය තියෙනවා. ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය තියෙනවා. මේ වගේ සූත්‍ර දහම රැසකින් බුදුහාඳුර අපට හඳුනවා දුන්නා අපට මේ කුසලයේ දිනු කරගන්න ක්‍රමය. භාගතුන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මෙත්තා චේතු විමුක්ති සූත්‍රයේදී ලෞකික වශයෙන් යම්තා කරන දාන ආදී පින්දහම් තියෙනවා නම් ඒ සියල්ලක්ම එක පැත්තකට දාලා මෛත්‍රී වඩනවා නම් කෙනෙක් අන්නේ මෛත්‍රිය සල්ප මොහොතක් වැඩි වීම යනි සංසය අර සියලුම ලෞකික කුසලට වඩා වැඩි කියලා. ඒ නිසා පින්නතුනි දෛනික ජීවිතයේ තමන්ගේ ප්‍රධානතම පුහුණුවක් බවට පත් කරගන්න ඕන මෛත්‍රී වැඩි වීම. දවසට විනාඩි 2ක් විනාඩි 5ක් ආදී වශයෙන් වාඩි වෙලා නිශ්චිත ඉරියව්වක නිද්දක පියාගෙන මෙත් වැඩන ගමන් අපට එදෙනදා අනිත් කටයුතු කරද්දී ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සැතපෙනකොට කියන මේ ඉරියව් හතරේදීම පුහුණු කරන්න පුළුවන් භාවනාවක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රී භාවනාව හඳුනා දීලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ නිවසේ ඉන්න අයගේ පටන් ඒ හැමදෙනාම සුවපත් වෙත්වා. ඒ වගේම තමන් ඉන්න නගරය, තමන් ඉන්න කවුන්ටිය, ස්ටේට් එක, ඊළඟට රට, මහද්වීපය, මේ පෘථුවිය, සෞර ග්‍රහ මණ්ඩලය, ගැලැක්සිය, මේ යුනිවර්ස් එක, ලෝකය, මෙන්න මේ ඔස්සේ ටිකෙන් ටික අපේ මෙත් සිටිවිල දිනු කරගන්නට ඕන. පින්නතුනි අපේ දිනෙන් දින කොයිතරම් දුරට සතුටෙන් වැඩි වෙනවාද කියන එක බලන ප්‍රධානතම නිර්ණායකයක් තමයි දිනකට තමන් කොච්චර වේලාවක් මෛත්‍රී භාවනා වඩනවාද කියන කාරණය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඒ මෛත්‍රී වඩද්දී සිතින් මෛත්‍රී වඩන විතරක් නෙවෙයි සිතින් භාවනා කරන වෙලාවට කියන්නේ මෙත්තා සංගත මනෝ කර්මය කියලා. ඒ වාඩි වෙලා අප ලබා ගන්නා වූ මෛත්‍රී සිතවිල්ලෙහි අනිසංසය ඒ ශක්තිය අපි කතා බහ කරනකොට මෙත්තා සංගත වචී කර්මය බවට පත් වෙනට ඕන. කායිකව යමක් කරනකොට ඒක මෙත්තා සංගත අපේ කාය කර්මයක් බවට පත් වෙනට ඕන. මෙත්තා සංගත මනෝ කම්ම, මෙත්තා සංගත කාය කම්ම, මෙත්තා සංගත වචී කර්ම කියලා මෙන්න මේ තුනම දිනුනොත් තමයි සැබෑ ලෙසම එහි ප්‍රතිඵල අපට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා පින්නතුනි අපි ආරම්භයේදීම ටික වේලාවක් මෛත්‍රී භාවනා පුරුදු කරමු. පින්නතුන් නිතර පුහුණු කරන භාවනාවක්. ඒ භාවනාව ගැන පින්නතුනි උපරිම අපි විශ්වාසය තියනට ඕන. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ සමරණමේ වෙසක් සමයේහි උන්වහන්සේ අපට දේශනා කරපු ප්‍රධානතම අනුශාසනයක් තමයි මෙත් වැඩීම කියන කාරණය. එනිසා උන්වහන්සේගේ ඒ අවවාදයට ගරු කිරීමක් විදිහටත් උන්වහන්සේගේ මහා ප්‍රඥාවට කරන පූජෝපහාරයක් කියලා සැලකලා උන්වහන්සේ අපට හඳුනා දීපු මේ භාවනාව අප ආරම්භයේදී ටික වේලාවක් පුහුණු කරන්න උත්සාහ ගනිමු. හොඳයි පින්නතුනි ඔබ සිටින ඉරියව්වෙන් පහසු විදියට ඉරියව්ව හදාගෙන අපි මෛත්‍රී භාවනාවට සූදානම් වෙමු. ඔබෙහි ඉරියව්ව ගැන මඩක් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වා හිස සිට දෙපතුල දක්වා තින ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. සිහියෙන්ම ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය ගැන හොඳට අවධානයෙන් ඉන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, ඒ වගේම දෙපා සිට හිස දක්වාත් තමන්ගේ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන දැන් සඩවන් කරගෙන අපි භාවනාවට සූදානම් වෙමු. අපි මුලින්ම ඉරියාපත භාවනාවෙන් පටන් ගමු. නිසින්නෝවා නිසින්නෝමි හිති පජානාති කියපු විදියට සතර සතිපට්ඨානෙහි මුලින් දැක්වෙන කායනුපස්සනාවේන ඉරියාපත කොටසට අයිති ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉඳීම. මම දැන් ඉඳගෙන ඉන්නවා කියන හැඟීම ඇති කරගන්න. ඉතාම ප්‍රසන්න පරිසරයක බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් තියෙන ස්ථානයක ස්වාමින් වහන්සේලා වැඩ සිටින පරිසරයක මා ඉතාම සංසුන් තැනක දැන් ඉඳගෙන ඉන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ආශිර්වාදය මගේ ජීවිතයට ලැබෙන මොහොතක් මේ. මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ආශිර්වාදය මට ලැබෙන මොහොතක්. බුදුහාඳුරන්ගේ බුදු ගුණ, බුදු දහම, ඒ දහම් සරණ ගිය සංඝ රත්නය මම ඇසුරු කරන මොහොත, මම දැන් වාඩි වෙලා ඉන්න අවස්ථාව. ඔබේ හිත නාසය සමීපයට ගන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියපු ආකාරයට භාවනා වඩද්දී මූලික පියවරක් තමයි සිහිය පිහිටුවා ගැනීම. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදියට නාසය ආශ්‍රිතව හෝ මුඛයෙහි උඩුතොල් ආශ්‍රිතව හිත තියාගන්න. වර්තමානයේ හොඳට හිත පිහිටුවා ගන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නාසය ආශ්‍රිතව හිත පිහිටුවාගෙන වර්තමානය තුළ සතිමත් වෙන්න වෙලාව. වර්තමානයේ සතිමත් වෙන අතර මම දැන් මෙත් සිතිවිල්ල පුහුණු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා ඉඳගෙන සිටින මේ ස්ථානය පටන් මා ඉන්න නගරය, මේ කවුන්ටිය, ජනපදය, රට, මේ පෘථුවිය, සෞරග්‍රහ මණ්ඩලය, ගැලක්සිය හරහා මුළු විශ්වයටම මා මෙත් සිත පතුරවන්නයි බලාපොරොත්තු වෙන්නේ.

ලෝවැසෙන බොහෝ දෙනා මගේ අවශ්‍යතා සඳහා දිනපතා උදව්පකාර කරන අය, මට පිහිට වෙච්ච අය, සසර ආපු ගමන් මගේදී ඒ බොහෝ දෙනා මගේ සමීපතම ඥාතීන් වෙලා මට බෙහෙවින් උදව්පකාර කරපු අය. ඒ හැම දෙනාටම මම මෙත්සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලොව වෙසෙන හැම දෙනාම එකම පෙළකට තියලා ඒ හැම දෙනාම මගේම දරුවන්සේ දකිමින් හැම දෙනාට මා මෙත්සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝ වැසි හැම දෙනාම මගේම දරුවන්සේ දකිමින් මාගේ හැම දෙනාටම මෙත්සිතින් සෙත් පතනවා. සිතින් මෙත් වඩන ගමන් මා වචන භාවිත කරද්දී හැම මොහොතකම මෛත්‍රී සහගතවයි වචන කතා කරන්නේ. මං කයින් හැසිරෙද්දී මෛත්‍රී සහගත කය කර්මය පුරුදු කරනවා. සිතින් වචනෙන් සහ කයින් කියන මේ තුන් දොරින්ම මා හැම මොහොතෙම කටයුතු කරන්නේ අන් අය කෙරෙහි මෛත්‍රියෙන්මයි. හැම දිනකම හැකිතා කාලයක් සතර ඉරියව්ව තුලදීම මේ භාවනාව උපරිම ලෙස පුහුණු කරන්නට මා උත්සාහ කරමි. හැකි උපරිමයෙන් මා මෛත්‍රිය පුරුදු කරනවා. මගේ සිතට වෙන පුද්ගලෙක් හෝ දෙයක් ගැන අමනාපයක් නොවන විදියටම මම මගේ හිත ආරක්ෂා කරගන්නවා. අන් අයගේ වැරදි වලට මම සමාව දෙන්න සූදානමින් ඉන්නේ. මගෙන් වෙච්ච වැරදි වලට මම ලෝකෙන් සමාව ගන්නවා. මගේ හිත ඉතාම නිදහසේ සතුටෙන් මෛත්‍රී සාගතව මා නිතරම පවත්වා ගන්න උත්සාහ කරනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. සාදෝ සාදෝ සාදෝ. සැදැහැවත් වාසනාවන්ත පින්තුනි, අප මුලින්ම මේ සිත භාවිතා කරපු අවස්ථාව තින් පින්තුන්ට දැක ගන්න පුළුවන්. මෛත්‍රිය දිනු කරනකොට මේ ධර්මයේ තියෙන අසිරිය, භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාන්දෘෂ්ටික වූ ධර්මයක්. මේ ජීවිත කාලයේදී මානසික දකින්න පුළුවන් අකාලික වූ ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න පුළුවන් ධර්මයක් තමයි උන්වහන්සේ අපට දේශනා කළේ. අපට විනාඩි 2ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් මෛත්‍රිය වඩපු ගමම අපට මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව ප්‍රකට වෙනවා පින්නතුනි. කොයිතරම් හිතේ නිවීමක් ඇති වෙනවද කියලා තේරුම් ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කළා, සුසුකංවත ජීවාම වේරිනේසු අවේරිනෝ, වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝ. මේ ලෝකේ බොහෝ දෙනෙක් අන් අය සමග අමනාපයෙන් ඉන්නේ, වෛරයෙන් ඉන්නේ. අන්න එවැනි ලෝකයක මම අවෛරීව, වෛර නොකරන කෙනෙක් වෙමි කියලා වාසය කරන්න කියලා සුවසේ. ඔබ ඇසුරු කරන අනිත් ඇට ඉක්මනට කියන තියන්න පුළුවන්. ඒ වෙලාවේ ඔබ ඔබේ පැත්තට හැරෙන්න. අනේ මම කොච්චර සාර්ථකද, මට මේ සිද්ධියද කියන් තියන්නේ නැහනේ කියලා ඔබ ඔබ ගැනම හිතන්න. වචනේ කියන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ මොහොතේම සතුටක් ඇති වෙනවා. මම මේ වගේ දෙයකට කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි නේද කියලා, මං ඊට වඩා කොච්චර දිනුවද කියලා තමන්ටම තමන් ගැන ආත්ම තුකියක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මොහොතේ අනිත් කෙනා කෙරෙහි හිතින්ම මෛත්‍රී වඩන්න. උදෑසනට කෙනෙක් මුණ ගැහුණාම ඔබ බොහෝ විට ගුඩ් මෝර්නින් කියලා කියනව නේද? ඒ වෙලාවේ ඔබ වචනේ නොකියවත් ඒ වචනය සමගම ගුඩ් මෝර්නින් කියන එකත් එක්කම හදවතින් ප්‍රාර්ථනා කරන්න ඒ කෙනා සුවපත් වෙත්වා කියලා. ඔබ ගෙදර නැගිටලා ගෙදරයි මුණ ගැහිච්ච මුල්ම මොහොතේ ඒ ගෙදර හැමදෙනාම සුවපත් වෙත්වා කියලා මුණ සෝදනකොට, ගෙදර වැඩ පළ කරනකොට, කෑම සකස් කරනකොට, ගෙදර ඇගෙන මෛත්‍රිය මේ දේ කරන්න. ඔබ වැඩට යන සූදානම් වෙනකොට වැඩපළ අය ගැන හොඳට හිතලා ඒ අය ගැන මෛත්‍රී වඩන්න. වාහනේ පාරට දාපු ගමම්ම ඒ පාර හදපු අයගින්දම්ම, වාහනේ හදපු අයගින්දම් ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒවට උදව් උපකාර කරපු සමහර ඇතැමිට දැන් ජීවත් නොවන වෙන්නත් පුළුවන්. ඒ හැම දෙනාම කොහේ හිටියත් සුවපත් වෙත්වා, මා කරන පින් අනුමෝදන්ව එයගේ සසර ගමන සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙම ඔබ මෛත්‍රී සහගතවම වැඩට යන්න. ඔබ මහා මාර්ගයේ, හයිවේ එකේ, ෆ්‍රීවේ එකේ යනවා නම් ඔබේ වටේ ඉන්න හැම දෙනා ගැනම මෛත්‍රී වඩන ඒ මොහොතේ. ඒ මොහොතේ ලෝකයේ යම් තාක් කය වාහනවල යනවා නම්, වාහන පදවනවා නම්, වාහන හදන, රිපයර් කරන වැඩවල යෙදිලා ඉන්නවා නම් ඒ හැම දෙනෙක්ම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනාවෙම යන්න. ඒ මොහොතේ මහා මාර්ග හදන අය ඉන්නව නම්, අව්වේ වැස්සේ දූවිලි ඉඳගෙන බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් පාරවල් හදන අය ඉන්නව නේද? ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්ම ඔබ ගමන යන්න. ඔබ වැඩට යන්නේ නිවන් මාර්ගෙත් ගමන් කරන ගමන් වෙන පුද්ගලෙක් වෙනවා. පින්නතුනි, මේ සිතුවිල්ල හැකිතාක් දිනපතාම දිනු කරන උත්සාහ කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මෙත්තා කියතෝ විමුක්තිය, මෙත් සිතුවිල්ල දිනු කරන්න පුළුවන් නම් අපට අකුසල කර්ම විපාක විදියට අතීත කර්ම වලින් එන බලපෑම් සැලකිලි ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. පින්නතුනි, උපරිමයෙන්ම අඩු කරගන්න පුළුවන් අපට. ඒ නිසා ඒ සඳහා උත්සාහයෙන් වැඩ කරන්නට ඕන. මෛත්‍රී චේතෝ විමුක්තිය සුවිශේෂී මහානීය කුසලයක් විදියට භාගතුන් වහන්සේ අපට අනාවරණය කරලා මහා කරුණාවෙන් ලෝකෙට දේශනා කළ තියෙනවා. ඊළඟට පින්නතුනි, අපේ පින වැඩි දියුණු වෙන ප්‍රධාන ක්‍රම 8ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අංගුත්තර නිකායේ 8ක නිපාතයේ තියෙන පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍රයක්. මහා පුණ්‍ය ගංගා නැත්නම් පින් උල්පත් 8ක් ගැන දේශනා කළා. අප බොහෝ විට හිතන්නේ පින්කම් කරන හුඟා සල්ලි ඕන වෙනවා කියලානේ. නමුත් පින්තුනේ කිසිම වියදමක් නොවේ අපට නිතිපතාම හැම මොහොතෙම අපේ ජීවිතවලට පින නැමති ජලය ගලාගෙන එන මහා පින් උල්පත් අටක් බුදුහාඳුරුන් වහන්සේගේ සරසසඥාණයෙන් මහා ප්‍රඥාවෙන් අනාවරණය කළා අපට දේශනා කළා. ඒ මොනවද? ඒ තමයි පින්නතුනි යම්කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා භාගතුන් වහන්සේ සරණ යනවා නම්, ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මරත්නේ සරණ යනවා නම්, සංඝං සරණං ගච්ඡාමි කියලා ආර්ය සංඝරත්නේ සරණ යනවා නම්, මෙන්න මේ තුන මහා පුණ්‍ය ගංගා විදිහට දේශනා කළා. ඒ නිසා පින්නතුනි දවසට හැකිතාක් වාරයක් බුදුහාඳුරන් ළඟ තිමිච්ච අරහං ආදීක බුදුගුණයන් සිහිපත් කරන්න. අරහං ආදී බුදුගුණයක් නැත්නම් අරහං සම්මා සම්බුද්ධ කියලා බුදුගුණ දෙකක් නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ මේ වගේ කෙනෙක් ගුණ අපට සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරන මොහොතේ පිනොතින අපේ හිත සතුටින් ප්‍රයත්න අවස්ථාව. හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙන අවස්ථාවක් පිනොතුනි. ඒක මහානීය කුසලයක්, ලෞකික කුසලයක්, පුණ්‍ය කර්මයක්. ඊළඟ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා සද්ධර්මයේ සරණ යනවා නම්, අප මේ ශ්‍රවණය කරන බුදුරජාණන් වහන්සේගේ මේ අසිරිමත් අනාවරණය මුළු මහත් කල්පයක් තුළ ලෝකට ලැබෙන අසිරිමත්ම නැවුම් පණිවිඩය. ස්වර්ගගාමි මාර්ගයත්, නිර්වාණගාමි මාර්ගයත්, දුකේ හට ගැනීමත්, නිරෝධයත් දැක්වෙන මේ ධර්මය. මේ ධර්මයේ සාක්ෂාතයි. මනවින් දේශනා කරපු දහමක්. සන්දිටිකයි. මේ ජීවිත කාලයම අනිසංස ලැබෙන දහමක්. අකහලිකයි. ඊතාමික්මනින් ප්‍රතිඵල ලැබෙන දහමක්. එහි පස්සික ඕනෑම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව කියන්න පුළුවන් දහමක්. ඕපනයික. ඒ දහම අප වෙත පමුණුවාගෙන ප්‍රතිඵල දකින්න ඕන දහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැති අය විසින් වෙන වෙනම ප්‍රත්‍යක්ෂ කළ යුතු දහමක් මේක පින්නතුනි. අන්නේ දහම අහන මොහොතේ අපේ හිත නිවිස හැනසී යනවා පින්නතුනි. අපි වගේ සාමාන්‍යයට නෙවෙයි එදා හිටිය සුනීත, සෝපහාක, රජ්ජුමාලා, කිසා ගෞතමී වැනි අය. එයාගේ ජීවිතවල තියෙන අප්‍රමාණ දුක් කම්කටොළු නිවාගත්තේ මේ ධර්මය තුළට ඇවිල්ලා. පටාචාරාව. එක දින මරණ හයකට මුහුණ පාපු කාන්තාවක්. සිය දෙමව්පියන්, සහෝදරයා, දරුවන් දෙදෙනා, ස්වාමි පුරුෂයා මේ හය දෙනෙක් එක දවසේ මිය ගිහිල්ලා ජීවිතේ ලබන්න පුළුවන් ඉහෙළම දුකට පත්තල හිටිය කෙනෙක්. එවැනි අයත් පිනතුනි නිවි සැනසුනේ මේ දහමට ඇවිල්ලා. එහෙනම් අපට තියෙන දුක් ටික නිදහස් වෙන බැරිද මේ දහමෙන්? අනිවාර්යයෙන්ම පිරුවන් පිනතුනි. අපට යති මොන ප්‍රශ්නද තියෙන්නේ? අපි හැම දිනාටම තියෙන ඊට වඩා අඩු ප්‍රශ්න පිනතුනි. එක්කෝ විභාගයක් සමත් වෙන බැරි එක, නැත්නම් ලෙඩක් දුකක්, අතේ පය අමාරුවක්, දරුවෙගේ අකීකරුකමක්, ආර්ථික දුෂ්කරතාවය, ගෙදර දොරේ අඩුපාඩුකම, වෙනත් අයගේ සිදුවෙච්ච අඩුපාඩුව, කවුරු හරි කෙනෙක් බැනපු දෙයක්, මේ වගේ දේවල් අපිට තියෙන්නේ නේද? පින්නොතුනේ සියල්ලක්ම අපිට මේ දහම තුලින් දුරු කරගන්න පුළුවන්. ඒ දුක් නැති කරගන්න පුළුවන් අපට. අන්නේ දහම ගැන මොහොතක් සිහි කරන්න පින්නොතුනේ. අපමණ සත්‍යයන් සිය දුක් ගින්දර නිවාගත්ත මේ දහමට ඇවිල්ලා නේද? බුදුරජාණන් වහන්සේ දුගතිගාමි වෙන්න ඉන්න අයට ධර්මයේ දේශනා කළ සුගතිගාමි කරපු ආකාරය. දුකෙන් හිටපු අයට දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කරපු ආකාරය. සංසාර චක්‍රයේ ගමන් කරමින් හිටපු අයට ඒ සංසාර චක්‍රයේ ගමන නවත්තලා ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වන්නට මාර්ගය කියලා දීපු ධහම මේක. අන්නේ ධහමෙහි එක ගුණයක් හරි සංකතයි ඒ ධහම. මනවින් දේශනා කරපු ධහමක්. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිවසනේ කල්යාණං කියපු පිළිතියට ඒ දහමේ මුල යහපත් මුල සීලය, මැද යහපත් මැද සමාධිය, අග යහපත් අග කියන්නේ ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව දේශනා කරපු දහම සාඛාතෝ දහමක්. සාඛාත කියලා ටික වෙලාවක් හරි දවසට මෙනෙහි කරන්න පිළිතුනි. ඒ දහම තමයි ලෝකේ තියෙන වටිනාම දේ පිනතුනේ. අපේ ජීවිතය අප ලැබුපු වටිනාම දේ මේ ධර්මය. ඒ ධර්මය තුලින් තමයි අපේ වටිනාකම ඉහිලටම නැංවෙන්නේ පින්නතුනි. අපට කොයිතරම් ධනෙ තිබුණත්, කොයිතරම් උගත්කම් තිබුණත්, කොයිතරම් බඩමුට්ටු තිබුණත් පින්නතුනි, අපේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ වටිනාකම කොයිතරද කියලා බලා ගන්න පුළුවන් අපි මිය ගිහිපු වෙලාවට පින්නතුනි. අපි ගෙදරදී මිය ගියොත් අපට කොච්චර වෙලාවක් ගෙදරින් අවසර දෙනවද කට්ටිය? අපට පින්නතුනි පැය ගානක් ගෙදරින් අවසර තියෙන. අපි අවුරුදු 50ක් 60ක් ගේ දොර හදලා, දරුවෝ හදලා, මිල මුදල් වියදම් පෑදම් කළා, උදේ ඉඳන් රැ වෙනකන් රැකියා කළා. අවුරුදු 50ක් 60ක් ගත කරපු අපේ ජීවිතේට පින්නතුනි ලැබෙන වටිනාකම බලන්න. ඔබ මරණාසන්න වෙන බව දැනගත්තු සමහරට ගෙදර අය ඉක්මනටම රෝහලකට අරන් යන්න පුළුවන්. මැරෙන බව දැනගත්තත් අරන් යන්න පුළුවන්. සමහර අය හිතනවා ගෙදරදී මිය ගියොතින් ගෙදර වටිනාකම අඩු වෙයි කියලා නේද? ගෙදරදී බැරි වෙලාවත් මිය ගියක් පින්නතුනි දැනගත්තු ගමම අපව ගෙදරින් අයින් කරනවා. පින්නතුනි අප මිය ගිහිල්ලා අපේ අවසන් කටයුතු වෙනකන්වත් අපේ දේහය ගෙදර තියාගන්නේ නැහැ. අපි මිය ගිහිල්ලා අපිව ආදාහනය කරාට පස්සේ අපි අලුටික ගෙදර තියාගන්න සූදානම් නැහැ ගෙදර අය පින්නතුනි. අනේ මට සැලකපු මගේ අම්මගේ අලු ටික අපි ගෙදරම තියාගමු කියලා තියාගන්නවද? දිගටම තියාපෙන්න තියෙන අඩුම ගානේ වලදානකම්ව නැත්තම් ගංගක පාකල හරිනකම් ඒ දවස් ටිකවත් අපේ මස් මාංශයේ ශේෂ ටික ගෙදර ඇයි තියාගන්න සූදානම් නැහැ පින්නතුනි. එහෙනම් බලන්න ඔබ ඔබේ ජීවිතේට වටිනාකමක් ලබා දෙලද තියෙන්නේ කියලා. ඔබ කොච්චර වටින කෙනෙක්ද කියලා බලන්න එතකොට. අන්න එවැනි ජීවිත ගත කරන අය විදිහට අපට පින්නතුනි අපි මිය ගියාට පස්සේ අපේ ධාතු, අපේ කෙස් ටික, අපේ ඇටකටු ටික ධාතු කරඬු වල තියලා මිනිස්යන් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් වඳින මට්ටමට දහම තුලින් මේ සද්ධර්මය තුලින් අපේ වටිනාකම වැඩි කරලා තියෙනවා පින්නතුනි. අපි වාසය කරපු ස්ථානය, අපි පාවිච්චි කරපු බඩු භාණ්ඩ විතරක් නෙවෙයි අපි ඇවිදපු තැන, අපේ දූවිල්ලත්, අපේ පයට පෑගිච්ච වැලි ටිකටත් වැඳලා මිනිසුන්ගේ පින් කරන මට්ටමට ධර්මය තුලින් අපට වටිනාකමක් ලබා දීලා තියෙනවා පින්නතුනි. අනේ වටිනාකම හැකිතාක් ඉක්මනින් අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕන පින්නතුනි. නොවටිනා කෙනෙක් විදිහට මියන්න එපා පින්නතුනි. ඇස් දෙක පියවෙන කලින් තමන්ගේ ජීවිතේට උපරිම වටිනාකම ලබා දෙන්න. එකාතකේ මේ ජීවිතයේ නෙත් දෙක පියවෙනත් එක්කම සුගතිගාමී තැනක නැවත නෙත් දෙක හරින විදියට තමන්ගේ හිත දිනු කරගෙන ඉන්න. අනිත් අතින් දිනෙන් දින කුසලයේ දිනු කරගන්න නිවනට සමීප වෙන උත්සාහ ගනිමු අපි. අන්නේ ධර්මය. ධර්මෙ තිබිච්ච ගුණ ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලිකාදී මේ ගුණයන් සිහි කරන්න පින්නතුනි. ඊළඟට සංඝරත්නයේ ගුණ සරියුත් මොගලන් ආදී එනික්ලේසි මහරහතන් වහන්සේලා, සෝවාන් ආදී මඟඵල ලැබපු ආර්යයන් වහන්සේලා, උන්වහන්සේලා සුපටිපන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති මනාව මාර්ගයට පිළිපැන්න අය. ඒක උජු මාර්ගයක්. උජු කොහනාම සෝමඟෝ කියපු විදිහට ඒක උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. ඥානය නිර්වාණ අවබෝධයේ කරා යන දහමක් ඒක. මේ මාර්ගයට පිළිපැඳලා ඉන්නේ. සාමීජි පටිපන්නයි. ඒක මනාව යහපත් මාර්ගය. ඒ ස්වාමීන් වහන්සේලා ආවුනේ යයි දුරින් ඉඳලා ගෙනත් දෙන දේ උනත් පිළිගන්න සූදානම්. උන්වහන්සේලා පාහුනේ යයි ආගන්තුකයන් සඳහා සූදානම් කරපු වටිනා දේවල් පිළිගන්න සූදානම්. දක්කිනේ යයි පින් සලකාගෙන යමක් පූජා කරන සුසුත්තමයන් වහන්සේලා අංජලි කරණීයයි. අත් දෙක එකතු කළ නළදී තිල වඳින පුළුවන් උත්තමයන් වහන්සේලා අනුත්තරම් පුණ්‍යකෙත්තන් ලෝකස්ස ලෝකයාගේ උතුම් පින් කෙතේ ස්වාමින් වහන්සේලා. අනේ ස්වාමින් වහන්සේලාගේ ගුණ පින්නතුන් මොහොතක් හරි දවසට සිහි කරන්න. ඔබ දන්නවා බුරුමේ කාම්බෝජේ, තායිලන්තයේ, ලාඕසි වැනි රටවල් ළය. යැයි හැමදාම උදෑසන අවදි වෙන ස්වාමින් වහන්සේ කෙනෙක් දකින අදහසින්. උදෑසන දවස ආරම්භ කරන්නේ ස්වාමින් වහන්සේ කෙනෙකුට පින්න පාතේ පූජා කළ පින්නතුනි. යැයි ස්වාමින් වහන්සේ කෙනෙක් දැකීම සමනානක දර්ශනම් කියපු විදිහට ස්වාමින් වහන්සේලගේ දර්ශනය මංගල කාරණයක් විදිහට දක්වනවා සලකනවා. අපට එහෙම දිනපතාම නොගෙසුණත් අප ඇසුරු කරන ස්වාමීන් වහන්සේලා, අප අසා තියෙන සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා, බුද්ධ චරිතය තුළ ශාසන ඉතිහාසය තුළ අපට මුණගැහෙන සැරියුත් මුගලන් ආදී ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහි කර කර පින්නතුණේ දවසේ කාලය ගත කරන්. එනිසා අපි දැන් ටික වේලාවක් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩලා අපේ මේ කුසලයේ දිනු කරගෙන අපේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් ගලා යන විදියට අපේ හිත සකස් කරගනිමු. හොඳයි, පින්නතුණේ සඳහා සූදානම් වන්න. හොඳයි, පින්නතුණේ අප මුලින් බුද්ධානුස්සතිය වඩනටයි සූදානම් වන්නේ. ශරීරය සැහැල්ලු කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය ඍජුව තියාගන්න. ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුල සතිමත් වෙන්න. නාසය ආශ්‍රිතව හිත තියා ගනිමින්ම අප දැන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නයි සූදානම් වන්නේ. ඔබ දැක්ලා තියෙන ඉතාම ප්‍රසන්න බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගන්න. භාගතුන් වහන්සේ මා ඉදිරිපස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. සමාධි සුවයෙන් මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් බබලමින් බුදු පියාණන් වහන්සේ මා ඉදිරිපස වැඩ සිටිනවා. උන්වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. සියලු කෙලෙසුන් දුරු කරලා සංසාර චක්‍රයේ අර සිඳලලලා ලෝකයාගේ සියලු පුද පූජාවන් වලට සුදුසු උත්තමයෙක් වුණා. එනිසා උන්වහන්සේට අපි අරහන් කියලා කියනවා. අරහන්, අරහන්, අරහන්. අරහං, අරහං, අරහං. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපස සැබවින්ම වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙන උන්වහන්සේගේ උත්තම නිකලයේ සම්බුදු ගුණ සිහි කරන අවස්ථාව. මගේ හදවත මා බුදු හාඳුරු වෙනුවෙන් බුදු කුටියක් කරගන්නවා. මා බුදු සෙවණෙහි වාසය කරනවා. උන්වහන්සේ මගේ ජීවිතයට ආලෝකයක්, ආශිර්වාදයක් වනසේ ඒ උත්තම සම්බුදු ගුණ මාසී කරන මොහොත. සසරානාදී මත් කාලයක් දානාදී පෙරම් පුරලා මහත් වූ කැපවීමකින් ප්‍රඥාව සාක්ෂාත් කරගත්තු උත්තම මනුෂ්‍ය රත්නය. උන්වහන්සේ මගේ ජීවිතයට සැබෑම ආලෝකයක් වෙනවා. අරහං මා මේ බුදු ගුණේ හැකිතාක් දුරට වඩන්නට උත්සාහ ගන්නවා. මගේ ජීවිතයට බුද්ධ රත්නයේ ආශිර්වාදය, චිත්ත සමාධිය ලබා ගැනීම සඳහා මා මේ බුදු ගුණ භාවනා තුළ සමාධිමත් වෙනවා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අප දැන් මද වේලාවක් ධම්මානුසතියත් වඩමු. අපට ලැබිලා තියෙන කාලයට අනුව ටික වේලාවක් හරි අපි මේක හුරු කරලා පස්සේ අපට වඩන්නට අපි අවකාශ සලසා ගැනීම වශයෙන් ධම්මානුසතිය වඩමු. සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ හදවත තුල ජනිත වෙලා ප්‍රඥාවෙන් විකසිත වෙලා දන්ත ධාතුන් වහන්සේලාගේ පහස ලබලා දෙව් මිනිසුන් සඳහා දේශනා කරපු මේ උතුම් ධහම දුකෙන් නිදහස් වෙන ධහමක්. සුගතිගාමි වීම සඳහා සසර දුකෙන් සපුරා නිදහස් වනට දේශනා කරපු මේ ධහම ස්වාක්ඛාත වූ ධහමක්. ස්වාක්ඛාතෝ සීල සමාධි ප්‍රඥා කියන මේ මුල මැදග යහපත් වූ ධමයක් දේශනා කළේ. මේ ධම ස්වාක්ඛාතයි. මනවින් දේශනා කරපු ධමයක්. ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ ස්වාක්ඛාතෝ. ධම්මෝසද සමන්නත්ථි ඒතම් පිවත බික්ඛෝ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ධර්මය හා සමාන වෙනත් ඖෂධයක් නැහැ කියලා. මගේ මානසික සියලු රෝගාබාධ දුරු කරගන්නට තියෙන ඒ කායන ප්‍රතිපදාව බෙහෙත තමයි සද්ධර්මය කියලා කියන්නේ. මණ්ඩපයේ මිදම් බික්ඛවේ බ්‍රහ්මචරියන් කියලා දේශනා කළා. ඒ ධර්මයේ පානය කිරීම හරියට මිහිරි පානයක් මේ පැණි පානය කරන වගේ කියලා. ආරියසංගික මාර්ගයේ ගමන් කිරීම සුවදායී ජීවන ගමන් මගක් වෙනවා. ඒ ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අප ඒ වගේම ටික වේලාවක් සංඝහනුසතියත් වඩමු. ඒ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා තුල තිබුණු නික්ලේශී සංඝගුණ. සංඝගුණ නමයක් සඳහන් වෙනවා. ඒ අතර අවසාන ගුණය තමයි අනුත්තර පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියපු විදිහට ලෝකයාගේ උතුම් වූ පින්කෙත. ඒ ස්වාමීන් වහන්සේලා දැකීම මට පිනක් සිද්ධ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කිරීම, දන් හැන්දක් බෙදීම, බණපදයක් ඇසීම, උන්වහන්සේට උපස්ථාන කිරීම, යමක් පූජා කිරීම, මේ හැම දෙයක්ම මගේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ලෝකයාගේ පින් නැමැති බීජ වැහිපිරීමට තියෙන උතුම්ම කුඹර පින් කුඹර විදිහට දේශනා කළේ සංඝරත්නය. උන්වහන්සේලා තමන්ගේ මුළු ජීවිතේම ශාසනය වෙනුවෙන්, ධර්ම වෙනුවෙන් කැප කරලා බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන උතුමන් වහන්සේලා. උන්වහන්සේලා මගේ ජීවිතයට ආශිර්වාදයක් පිණිසම හේතු වේවා කියලා අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස ගුණය මද වේලාවක් සීකරමු. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ඒ උතුමාරි සංඝරත්නය ලෝකයාගේ උතුම්ම වූ පින්කෙත පින් නැමැති බීජ වැපිරීමට තියෙන හොඳම ශේස්ත්‍රීය කුමුර තමයි ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ. ඒ උතුමාරි සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අප මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩපු වෙලාව, ඒ වගේම බුදුහාමුදුරු දේශනා කළා මහත් වූ පින්උල්පත් පහක් ගැන. ඒ තමයි පංචශීලය ආරක්ෂා කිරීම, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරු කීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. යම්කිසි කෙනෙක් මේ පහෙන් වැළකෙනවා නම් පින්තුනි, ඒ වැළකෙන බව සිහි කරනවා නම් ඒක කෙනෙකුගේ ජීවිතයට තියෙන මහා පුණ්‍ය ගංගා පහක් විදිහට දේශනා කළා. එනිසා මදක් ඔබ සිහි කරන්න, නිද්ද කඩවම් කරගෙන මම ප්‍රාණඝාතාදීන් වැළකීලා පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියන එක මද වේලාවක් සිහිපත් කරන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුල සතිමත් වෙලා මම සිල්වන්ත ජීවිතයක් ගත කරන, නිත්‍ය සීලී වෙන, පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියලා නිතර හිතන්න. මේකට කියනවා සීලානුසති භාවනා කියලා. පින්නතුනි, අපරාකන කායික වාචික සංවරය සීලය ගැන සිහිපත් කරලා ඒ තුළ හිත තැම්පත් කරලා සමාධිමත් කරගන්න භාවනාව සීලානුසුති භාවනාව. මේ සීලානුසුති භාවනාවත් ඔබේ ජීවිතයට ආශිර්වාදයක්, ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඊළඟට අප කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා ආනාපානසති භාවනාව. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සතිමත් බව, වර්තමානය තුළ හිත තියාගෙන හුස්ම ගැන සිහිපත් කරන මොහොත සතිපට්ඨානය. හුස්ම කියන එක කයට සම්බන්ධ දෙයක්, ඒක රූපස්කන්ධය සම්බන්ධ දෙයක්. ඒ හුස්මට හිත තියලින ගමන් හිත තැම්පත් වෙන්න වෙන්න රූප වේදනා දිස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙච්ච බව මදක් සිහිපත් කිරීම. අපේ යමක් මේ තේරුම් ගන්න මොහොත රූපයක් එකයි අපි තේරුම් ගන්නේ. නමුත් මේ රූපය මේ මොහොතේ සැබවීම තියෙන රූපයක් නෙවෙයි. මීට මොහොතකට කලින් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතනයකට පතිත වෙච්ච රූපයක් තමයි දැන් තමන් මේ සිහිපත් කරමින් ඉන්නේ. මෙන්න මේ අනිත්‍යතාවයේ දැකීමෙන්ම අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. අනිත්‍යතාවයේ දැකීමෙන් අපට හුස්ම ගන්න පිට කරන්න පුළුවන් නම් පින්නතුනි, අපට බාහිර රූපයෙන් නිදහස් වෙන්න පුළුවන්. බාහිර රූපයෙන් නිදහස් වුණා කියන්නේ ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රෝග ආදී මේ දුක් වලින් අපි නිදහස් වෙන මොහොත. ඒ බාහිර රූපේ නිදහසන ගමම්ම ඒ දකින සිතත් සිතුවිලිත් මේ මොහොත හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධෙන් නිරෝධෙන බව දකින්නට ඕන. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියපු විදියට එකාතකින් බාහිර රූපේ නිදහසන ගමං අනිත් අතින් නාමයන්තෙන් නැත්තං චිත්තචෛතසික වලනොත් එක විට නිදහසන මොහොත පින්නතුනි. අපට මේ තුල හිත පිහිටුවා ගන්න පුළුවන් නම් ක්‍රමයෙන් අපට දුක නිදහස් වෙන පුළුවන්. අපේ ජීවිතේට උපරිම වටිනාකමක් ලබා දෙන මාවත තමයි බුදුහාඳුර අපට මේ දේශනා කළේ. ඉතින් පින්තුනේ මේ ධර්ම ගයනට අපි උත්සාහ ගනිමු. අප මේ කාලයේ මේ ලෝකයේහි බෞද්ධයන්ව ඉපදුනේ බුදුදහම අහන්නට පුළුවන් පරිසරයක අප මේ ජීවත් වෙන්නේ සසර කළා වූ මහත් වූ පිනක සහ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලය. අනේ ප්‍රතිඵලයේ උපරිම භුක්ති විඳලා ප්‍රයෝජන අරගෙන තමයි අප මේ ජීවිතයෙන් සමුගන්නට ඕන පින්නතුනි. වටිනා කෙනෙක් විදියට සමුගන්න ජීවිතෙන් නොවටිනා කෙනෙක් විදියට නෙද්දක තියාගන්න එපා පින්නතුනි. ඒ නිසා ඒ සඳහා අපට තියෙන හොඳම දේ තමයි බුදු දම සංඝ කෙන තෙරුවන් ආශ්‍රය කරමින් පංචශීලය රකිමින් මෛත්‍රී වඩමින් හැකිතාක් දුරට ආනාපාන සති භාවනාව ඔස්සේ සමත විදර්ශනා දෙක සම්පූර්ණ කර ගැනීම. ඒ තුලින් අපට එන්න එන්නම අපේ ජීවිතයේ සතුට වැඩි කරගන්න පුළුවන්. ඒ සතුට බාහිර කෙනෙක් විසින් දෙන සතුටක් නෙවෙයි. ඒ සතුට වැඩි දෙයක් තියා අපේ රූප සම්පත්‍ය, අපේ නිරෝගී භාවය මතවත් යපෙන සතුටක් නෙවෙයි. ඒ සතුට සම්පූර්ණම ආධ්‍යාත්මික සතුටක්. ඒ සතුට තුලින් අපට බාහිර සියලු දුකේ නිදහසනට අවකාශ තියෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. පින්නතුන්ගේ මේ මොහොතෙහි අපි කතා කරපු කරුණු වලින් ගැටළු එහෙම මොනවාක් හරි තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙනවා. ධර්ම ගැටළු එහෙම තියෙනවා නම් ඔබට අහන්නටත් පුළුවන්. අද අප මේ පුහුණු කරේ මෛත්‍රී භාවනාව, බුද්ධ අනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය සහ විශේෂයෙන් අපි කතා කළා ආනාපාන සතිය ගැන. පින්නතුනි ඔබේ ජීවිතේ ලස්සන දකින්න කැමති නම් ආනාපාන සතිය පුරුදු කරන්න. අපේ පුණ්‍ය නිධානය පින්නතුනි මහාම වටිනාම දේ ළඟම තියෙනවා අපට. අපේ මේ ජීවිතය ජීවත් කරවන්න තියෙන වටිනාම දේ හුස්ම, නිවන් දකින්නත් තියෙන වටිනාම දේ හුස්ම, අපේ අම්මගෙන් ලැබිච්ච වටිනාම දේ හුස්ම, අපේ අම්ම ජීවිතේ වැඩිපුරම සතුටුනේ අපි මුලින්ම හුස්ම ගන්න මොහොතේ පිනදෙනි. ඒ නිසා ඔබ හුස්ම ගැනීමට සතිමත් බව එකතු කරපු මොහොත, ආනාපාන සතිය වඩන මොහොත ඔබ ඔබේ අම්මට සලකන වෙලාව. අම්ම ජීවත් උනත් නැති උනත් අම්ම කොහේ හරි ඉඳගෙන පින් අනුමෝදන් වෙන වෙලාව. අම්ම තාත දෙන්නම. ඒ විතරක් නෙවෙයි පින්නතුනි බුදුහාඳුරණ සලකනත් ඉහළම ක්‍රමයේ ආනාපානසති භාවනාව. සංගරත්නයේ සලකනත් ඉහළම ක්‍රමයේ ආනාපානසති භාවනාව. ධර්මය පුහුණු කරන ඉහළම ක්‍රමවේදයක් ආනාපානසති භාවනාව. ඔබේ ජීවිතයේ සතුට ඉතාම වේගවත් දියුණු කරගන්න ක්‍රමයක් පින්නතුනි ආනාපාන සති භාවනාව. ඒ නිසා දවසේ එක විනාඩියකින් පටන් ගන්න පිනතුනි. ඔබ කාලයක් මේකට පුරුදු වුණාට පස්සේ ඔබට මේක විනෝදාංශයක් බවට පත් වෙනවා. මුලදී ටිකක් අමාරුයි. හැබැයි ටික ටික පුහුණු වුණාට පස්සේ මේක තමයි හොඳම විනෝදාංශයක් බවට පත් වෙනවා. ඊට පස්සේ විවේක වෙලාදී දුර යන්නේ නැහැ. දුර ගියොත් තවත් මහන්සි වෙලා නැන්නේ නේද? ඔබේ සතුට, ඔබේ සතුට ආකාරය ඔබේ ළඟම තියෙනවා. නාසයේ ආශ්‍රිතව හිත තියාගෙන විතරයි තියෙන්නේ. සියලුම ගුණ දහම් වැඩෙනවා කියන තුනි බුදුහාම දේශනා කළා. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. සියලුම බෝධිපාරිශ්‍රික ධර්ම එක විට වැඩෙන ප්‍රධානතම භාවනා කමඨහන තමයි පින්නතුනි ආනාපාන සති භාවනාව. බුදුදහමේ වැඩිපුරම අනිසංස දේශනා කරපු දහම තමයි භාවනා කමඨහන විදියට ආනාපාන සතිය දක්වන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කටයුතු කරන අපි අදිස්ථාන කරගනිමු. මේ උතුම් කුසලයේ බලයෙන් ඔබ හැම දිනාගම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. වැඩ වඩාත් මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල ලබාගෙන ඔබේ ජීවිතයේ වටිනා ජීවිතයක් බවට පත් කරගන්නට මේ උතුම් දේශනාවත් ඔබට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසලයේ බලයෙන් ඔබේ දෙමව්පියන් ඥාතීන් මියගිහි පය ඉන්නවනම් එයාට මේ වෙන පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ජීවත් වෙන අයට ආශිර්වාදයක් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කළා. සාදු කියමු. සාදු සාදු සාදු. මේ උතුම් කුසලයේ බලයෙන් ඔබ අප හැමදෙනාගේම සියලු දුක් කෙලවර කොට උතුම් නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නට